දැන්දි අපි ඉල්ලා හිටින්නේ සේවකයෝ මේක මේ අර පොරොත්තු සේවය කියලා අපි කියන්නේ අර වැඩට ඇවිල්ලා ස්ටෑන්ඩ් බයි ඔන් කරලා යන එකක් තියෙන්නේ. එහෙම කරන්නේ නැතුව මේ සේවකයන්ගෙන් වැඩ අරගෙන සේවකයන්ගේ වැටුප් ගෙවීමක් කරන්න කියලා. දිගින් දිගටම අපි පාලන අධිකාරිය ඉහළ පහළ මේ දෙගොල්ලන්ට මේ ගැන කතා කරා, ලිඛිත දැනුම් දීම් කරා, ඇමතුමාට දැනුම් දීම් කරා, අපේ සභාපතිතුමාට දැනුම් දීම් කරා, පළාතේ ඇමතිවරුන්ට දැනුම් දීම් කරා, මේකට මැදිහත් වෙන්න සාධාරණයක් කරන්න කියලා. කොහෙන්වත් අපිට සාධාරණ උත්තරයක් ආම නැහැ. අපේ සේවක දුර්ගාමලේ 460ක් ඉන්නවා. අපේ සේවක රාජකාරිය රපොට්ටු කරලා යන්න ගෙදර යවලා අර කොළඹ රෑ අධිකාරියෙන් සේවකයෝ ගෙනල්ලා 4-5 දෙනෙක් ටොන් 6000ක් බානවා. අවුරුදු 12ක් තිස්සේ යුද්ධේ පැති කාලේ ඉඳන්ම දුර්ගාමල වරායේ මෙහෙයුම් කරේ වරාය අධිකාරියේ දෙමළ සිංහල මුස්ලිම් සේවකයෝ. ඒ සේවකයෝ එක දවසකට ටොන් 5000ක් වාර්තාගත වෙන්න බාලා තියෙනවා.